භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අත්තරීම. සියල්ල මනසින් අත්තරින්නේ කෙසේද කියන කාරණාව තමයි අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අත්තරීම කියලා කියනකොට ඒක ගොඩාක් සංකීර්ණ විෂයක්. අත්තරීම තුළ ගැබ්වෙච්ච කාරණා කියලා බැලුවාම මේ ලෝකේ පවතින 84,000ක්ම ධර්මස්කන්ධ ඒ අත්තරීම තුළ පවතිනවා කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒ නිසා අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ අත්තරීම තුළ පවතින කර්මා කර්මඵලය. යමෙක් මේ ලෝකේ යමක් අත්තරින්නේ අල්ලාගත් දේ මිස අල්ලාගත් නැති දේ අත්තරීමට කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ලෝකේ අපි අත්තරින්නේ අපි අල්ලාගත් දේ. එහෙනම් අල්ලාගත් නැති දේ පිළිබඳව අපි තුළ පවතින සංකල්පය කුමක්ද? අපි ඒකෙන් නිදහස් වෙලා අපි ඒ කියන කාරණාවලින් විමුක්තියටපත් වෙලා මේ කියන කාරණා අපි අල්ලගෙන සිටින නිසා මේකෙන් අපට විමුක්තියක් නැහැ, නිදහස් වෙලා නැහැ. ඒ නිසා මේක අත්තරින්න ඕනේ නිදහස ලබන්නට නම්. මෙන්න මේ කියන ගැටලුව තමයි අද ලෝකයේ හැමෝටම මේ අත්තරීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. සියල්ල මනසෙන් අත්තරින්න කියන සංකල්පය බොහොම නිවැරදි ධර්මකාරණාවක් වුණාට අද බෞද්ධය වශයෙන් අපි හැමෝම මේ සියල්ල මනසෙන් අත්තරින්න ඕනේ කියන එක දැනගෙන හිටියාට අත්තරීම තුලින් නිදහස් වෙන්න පුළුවන් කියලා අපි හැමෝටම තේරුණාට එහෙම නිදහසෙච්ච කට්ටිය නෑනේ. ඒ ධර්මතාවය පුරුදු පුහුණු කරලා රාත් වෙච්ච කට්ටිය හොයාගන්න නෑනේ. එහෙනම් මොකද්ද මේ කියන ප්‍රශ්නේ කියලා බැලුවාම අත්තරියට එයා ඒ කර්මය හත්තරින්නේ නෑ. දැන් අපට උදාහරණයක් වශයෙන් කියමු, කෙසෙල් ගෙඩියක් තියෙනවා. මේ කෙසෙල් ගෙඩියට අපි හරි කැමති. ඒ කෙසෙල් ගෙඩිය දිහා බලනවා, අත ගන්නවා. අනේ මේ කෙසෙල් ගෙඩිය බොහොම වටිනවා, මේක කොහොම හරි කාලා දාන්න ඕනේ කියලා බොහොම ඒකට ලෙන්ගතු කමින් කෙසෙල් ගෙඩිය නඩත්තු කරනවා. දැන් අපට හිතෙන එක පාට, අනේ මේ කෙසෙල් ගෙඩිය වටිනවා, මේක රසයි, මේක තව කෙනෙකුට පූජා කරලා එයාගේ කුසගින්න නිවන එක මොනතරම් පිනක්ද? දැන් මේ කුසල් ගෙඩිය හත්තරින්න තීරණය කළා අපි. දැන් කුසල් ගෙඩිය, කෙසෙල් ගෙඩිය අපට හම්බ වුණේ කුසල් ගෙඩියක් වශයෙන් නේද? දැන් අපි මේක කෙසෙල් ගෙඩියක් වශයෙන් දකිනවා නෑ. මේක පෙර භවයේ අපි දීපු එකක ප්‍රතිඵලයක්. එහෙනම් මේ කුසලයේ මේ කෙසෙලේ තුල තියෙන කුසලය. එහෙනම් මේ කෙසෙල් ගෙඩිය සම්පූර්ණ අපි හතේ පවතින කුසල් ගෙඩියක්. ඇයි? ඒක කුසලේ නිර්මාණයක්. හේතුඵල ධාමට අනුව ප්‍රතිඵල දීපු කුසලයන්. දැන් මේ කෙසෙල් ගෙඩිය පෙර සංසාරයෙන් අපට ප්‍රතිඵල දීපු කුසලයක් වශයෙන් දකින්න නැතුව අපි මේක පූජා කරනකොට දැන් අපට සිතවිල්ල පාළ වෙනවා, අනේ මෙයාට දීලා බෑ, මෙයා ටිකක් සිල්වත් නෑනේ, මෙයාට දීලා බෑ, මෙයා අසත්පුරුෂයෙක් නේ. එහෙනම් කාටද දෙන්නේ? හොඳට ගුණදාම් තියෙන, බොහොම වත්පිළිවෙත් කරන, පතිවත රැකගෙන ඉන්න, බොහොම බ්‍රහ්මචර්යාවේ වැසෙන යම්කිසි තාපසයකට මේක දිය යුතුයි කියන අදහස ඇති කරගෙන දැන් අපි සිල්වත් කෙනෙක් හොයාගෙන ගිහලා මේ කෙසෙල් ගෙඩිය පූජා කරනවා. ඕම් වැරදිච්ච තැන. එහෙනම් දැන් මේ සිල්වත් කෙනා හොයලා දෙන්නේ ඇත්තටම කෙසෙල් ගෙඩිය අත්තරින්නද? එහෙම නැත්නම් ඒ කෙසෙල් ගෙඩිය දීම තුලින් වැඩිපුර දේ බලාපොරොත්තු වෙනද? දැන් මේ කුසලය නැවත පැල කරා. ඒක කොහොමද කියලා කිව්වාම අර ගහකින් ගෙඩියක් කඩාගෙන කාලා ඒ ඇටේ පැලකලාම දැන් තව ගහක් ඇදෙනවනේ. එහෙනම් ගෙඩි 100ක් විතර කාලා 800ක් පැලකරාම අර එක ගෙඩියත් එක තව පැල 100කුත් එකතු වෙලා දැන් ගස් 101ක් වෙනවා කවදරි. ඒ වගේ මේ කුසල් අපි වපුරනවා. පින් අපි වපුරනවා. හැමදාම මේ සංසාරේ මේ විදියට කුසල් පින් වපුර වපුර මේක නඩත්තු කරන ක්‍රමවේදයක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. සියල්ල අත්හැරියාම අපි නිවන් දකිනවා. එහෙම නැත්නම් පිරිනිවන් පානවා. මේ අත්හරින දේ තුළින් කුමක්ද සිද්ධ වෙන්නේ? පෙර සංසාරේ අපි එකතු කරගෙන ආපු කුසල් පින් නෙමෙයිද මේ අත්හරින්නේ? අපට ලැබිච්ච ඉඩම අපේ පෙර කර්මයක් නං, ඒක කුසලයක් නං. අපේ ජීවත් වෙන්න මේ බඩු මුට්ටු, අපේ ගෙවල් දොරවල්, ඒ රෙදි පිළි හැම දෙයක්ම අපේ කුසල් නං. අපි ළඟ පවතින රත්තරන් මුතුමැණික් මිල මුදල් හැම එකක්ම අපේ කුසල් නං. ඒවා අපේ පෙර පිනට පාල වෙච්ච ඒවා නං. එහෙනම් දැන් මේ අත්තරිනකොට ඒ පින් නෙමෙයිද ඉවර වෙන්නේ? පින් නෙමෙයිද අත්තරෙන්නේ? කුසල් නෙමෙයිද ඉවර වෙන්නේ? කුසල් නෙමෙයිද අත්තරින්නේ? ඇයි මේ කාරණාව අපි තාම තේරුම් ගත්තේ නැත්තේ? එහෙනම් මේ ලෝකේ යම්කිසි කෙනෙක් යමක් අත්තරිනකොට ඒ අත්තරින දේ තුලින් අත්තරින්නේ බාණ්ඩය විතරක් නෙමෙයි, ඒකට අදාළ කුසලයත් එයා අත්තරිනවා. එහෙනම් මේ ලෝකේ මිනිස්සු ඇයි ඉපදෙන්නේ? සත්‍යයට උත්පත්ති නිර්මාණය වෙන්නේ ඇයි? කර්මයට පවතින නිසා. කර්මයේ හේතුවෙන් නම් උත්පත්තියක් ලැබෙන්නේ, ඒ කර්මය නිර්මාණය වෙන්නේ කුසල් අකුසල් කියන ඒ මූලධර්මයෙන් නම්. අපි මේ අත්තරින හැම දෙයක් තුළින්ම අත්තරින්නේ කුසලයන්. එහෙනම් අපි දක්ෂ වෙලා නැහැ මේ අත්තරීම තුළින් අපේ කුසලයේ අත්තරින්න. අපි කුසලයේ අල්ලාගෙන බාණ්ඩේ අත්තරිනවා. ඒ නිසා නැවත ඉපදෙනවා. මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ. අනන්ත අප්‍රමාණ මේ ලෝකේ අපි පූජා කරනකොට, දන් දෙනකොට, පරිත්‍යාග කරනකොට අපි දේවල් අල්ලාගෙන නෙමෙයිද මේ දන් දෙන්නේ පූජා කරන්නේ? සමහර විට මිනිස්සෙකුට ඉඩමක් දෙනවා. හැබැයි ඉඩම දෙන්නේ ඉඩමක් දුන්නාය කියන මාන්නේ අල්ලාගෙන නෙමෙයිද? මිනිසුන්ට ගෙයක් අදලා දෙනවා. අදලා දෙන්නේ මම මේ වගේ මිනිසුන්ට සෙවණක් අදලා දුන්නා. දැන් මේ මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නේ මන් නිසා. ඒ කර්මය කුසලයේ කෙරුවේ මම කියන ඒ උඩඟුකම ආංකාරය නෙමෙයිද අපි අල්ලාගෙන ඉන්නේ? එහෙනම් අත්තරිනවා අත්තරිනවායි කියලා අපේ ධනෙ අපි අත්තරියාට, ඒ ධනිය තුලින් ගෞරවය අපි අල්ලාගෙන ඉන්නවා, ප්‍රශංසාව අල්ලාගෙන ඉන්නවා, කීර්ති අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මේ ලෝකේ අත්තරීම කියන ධර්මතාවය නිර්වාණ පණිවිඩයක්. අත්තරීම හරියට සිදු කරපු කිසිම කෙනෙක් මේ ලෝකේ ඉපදෙන්නේ. හේතුව ජාති ජරා භවවල නිමාව සිද්ධ වෙනවා. නමුත් හදාපි දන් දීලා දන් දීලා අපට සිද්ධ වෙලා තියෙන්නේ නැවත ඉපදීමක් නේද? අපි නොදැනුවත්වම අපිට නැවත උත්පත්ති අපිම නිර්මාණය කරගෙන නේද? එහෙනම් මේ අත්තරීම කියන ධර්මතාවය අපි මොනතරම් දැනගෙන හිටියත් අවශ්‍ය ටික දැනගෙන නැහැ. මොනතරම් අත්තරියත් අපට වාසිදායක ලෙස අපේ නිවීම පිණිස අපි ඒක අත්හැරලා නැහැ. නැවත උත්පත්තිය දුකකට තමයි අපි අත්හැරලා තියෙන්නේ. අපි දරුවේ කත්තරිනවා. ඒතු අපි කසාද බන්දලා දෙනවනේ අපේ පුතාලා දුවලා. අනේ යන්න මේ මිනිස්සුත් එක්ක ඉදිරි කාලය හදාගෙන යන්න, අපේ නිදාසෙන්නේ නැහැ කියලා අපි ඒ දරුවා පූජා කරලා දාන තවත් කෙනෙකුට. හැබැයි කිසිම අම්මෙක් තාත්තෙක් දරුවෙක් අත්තරිනකොට ඒ අත්තරින්නේ ඒගොල්ලන්ට ඒ යථාර්ථය දැකලා නෙමෙයි, නිවීම පිණිස නෙමෙයි. අපේ දුව බඳින මනුස්සයාට රස්සාවක් තියෙනවද, ගෙවල් දොරවල් තියෙනවද? ඒ මනුස්සයා මත්පැන් පානය කරන මනුස්සයෙක්ද? ඒ මනුස්සයාගේ දුර්වලකම් මොනවද තියෙන්නේ? හොඳට ඉගෙන ගත්ත කෙනෙක්ද? ගුණධර්ම තියෙනවද? දැන් මේ නැකත් බලන්නේ මොකටද? ඒ කියන්නේ දරුවා අත්තරින්න තීරණය කළා. හැබැයි ඒ තීරණය තුළින් දරුවාගේ අනාගතය ගැන, දරුවා ගැන බලාපොරොත්තු ඇයි? ඒ වගේ තැනකට දුන්නාමනේ අපට බට්ටිකක් ඉල්ල ගන්න පුළුවන්. බැරි වෙනකොට එතනට ගිහින් ලගලා උපස්ථාන ලබන්න පුළුවන්. එහෙනම් දැන් මේ දරුවා අත්හැරියා නෙමෙයි, ඒක තුළින් ආයෝජනයක් කළා. නැති සම්පතකට අයිතිවාසිකම් කිව්වා. දැන් අපට එකගෙයි තියෙන්නේ. ගෙවල් තියෙන මිනිහෙකුට බන්දලා දුන්නාම දැන් ඒකේ දුවටයි තියෙනවා. දැන් ගෙවල් දෙකක් වෙන්නේ නැද්ද? එහෙනම් දැන් මෙතන අත්හැරීමක් නෙමෙයි, ආයෝජනයක් වෙලා තියෙන්නේ. අපට මේ දරුවා යුතුයකම් වාකීම් එක දරාගෙන ඉදිරියට යන්න බෑ. ඒ නිසා ඊට වඩා හොඳට ඒක කරන්න පුළුවන් කෙනෙකුට බාර දීලා, එතනත් ලෝභයක් නෙමෙයිද මේ වඩන්නේ? අපේ ජීවිතවල මේ අත්තරිනවයි කියන තැන හැමදාම අපි වරද්ද ගන්නවා. මේ මිනිසත් භවයේ අපට ඕනේ පිරිනිවන් පාන්න නම්, මේ මිනිසත් භවයේ අපේ අවශ්‍යතාවය මේ සංසාර දුකෙන් නිදහස් වීම නම්, ඒකට හේතුව මේ අල්ලාගෙන ඉන්න දේවල් නේද? දැන් මේ දේවල් අත්හරින්න ඕනේ අර කියන නිදහස විමුක්තිය ලැබෙන්න නේද? නමුත් කිසිම දෙයක් අපි අත්හරින්නේ නැහනේ. ඒ කියන නිදහස විමුක්තිය ලැබෙන්න හැම දෙයක්ම අත්හරින්නේ ඊට වඩා දුක ලැබෙන ක්‍රමයට නෙමෙයිද? අපට මතකයි ඒ කාලේ අපේ තාපසේවරයෙක් ඇවිල්ලා ආනවා, අනේ ස්වාමිනේ හැමතැනම අපේ කුසල් පින්නම් පරිසම් දීලා තියෙන්නේ, මේවා දන් දෙනකොට පූජා කරනකොට හැමතැනම අපේ කුසල් පින් ඉවර වෙයිනම් අපේ අකුසල් පව් ටික ගෙවන්නේ කවුද? අල්ලපු ගමේ කට්ටියද? දැන් එයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා එයා ඒ කාන්‍යර සමච්චලයටපත් කරන අදහසින් හේතුව ගුරුවරයා මේ පැත්ත විතරයි දැකලා තියෙන්නේ, අකුසල ගෙවන ප්‍රමේ දන්නේ නැහැ. අපේ පෞතික ගෙවන ක්‍රමේ දන්නේ නැහැ. කුසල් පින් ටික විතර කිවර කරන ක්‍රමේ විතරයි එයා දන්නේ. එහෙනම් ගුරුවරයාගේ අවබෝධය අඩුවක් තියෙනවයි කියලා එයා යම්කිසි වැරදි වැටහීමක ඉන්නවා. ඒ තාපසයා පිළිබඳ අනුකම්පා කළා. එදා පොඩි අනුශාසනාවක් කරන්න සිද්ධ වුණා. පින්වත් ශ්‍රාවක තාපසේනේ, දැන් ඔයා මාව නින්දාවට පත් කරන්න, ගුරුවරයාගේ දැනුම අවබෝධය අවතක්සේරු කරන්න අර සියලුම ශ්‍රාවක ඉදිරියේ මෙහෙම දෙයක් කියනවා නේද? දැන් ඔයාගේ ගෙවෙන්නේ පව් නෙමෙයිද? දැන් මේ නිසා මේ සින්න ශ්‍රාවක ඔක්කොම එලා දකිනවා. ගුරුවරයා අපාසයට පත් කළා, ගුරුවරයා අපාසතාවයට පත් කළා, ගුරුවරයා නිඳා කළයි කියලා මෙතන ඉන්න සේරම සහෝදර ඒ තපස්වරුන්ගෙන් ඔයා විඩාවට පත් වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ ඔයාව එලා දකින්නේ නැද්ද? දැන් එතන ඉරියර පින්ස් ඉන්සාවල්ටපත් වෙලා ඔයා විශාලසේ මානසිකව තේට්ටුවටපත් වෙන්නේ නැද්ද? දැන් පරිසම් දෙන්නේ මොනවද? අකුසල නේද? පව් නේද? එහෙනම් ඒක තුලින් දැන් ඔයාට අකුසල ගෙවන්න අවස්ථාවක් වුණා නේද? ඒවා අකුසල ගෙවෙනවයි කියලා ඉතාගෙන ඒවා අල්ලගන්න නැතුව අත්තරින්න කැමැත්තෙන් විඳින්න දැන් අකුසල ගෙවන්න පුළුවන් නේ මේ ලෝකේ. සමහර අය ඇවිල්ලා කියනවා, අනේ අපේ ආම්දුරනේ අද මම මේ පන්සලේ ඉඳලා එට යන්නද? ඇයි පින්වත් උපාසකෙනේ, දැන් දවස් 3ක් වෙනවනේ ගෙදර යනවට වඩා මේ ඉන්න එක සැපයි. ඇයි කනක් ඇවිල්ලා හින්ද නැහැ? මේ මිනිස්සයා ගිරවා වාගේ කොයි වෙලෙත් බයිනවා, දොස් කියනවා, අපායට යනවා වාගේ ගෙදර යනවා කියන්නේ. මම පුදුම පවක් මේ ගෙවන්නේ. ඇත්තටම මොනතරම් ඒ වටිනා කරන වචනයක් ඒ උත්තමයාගේ කටින් ආවේ. එයාට තේරෙනවා බැනුම් ආ නැම මොතේම අපේ පව් ගෙවෙනවා. එයා ආර්ය කෙනෙක්. එයාට තේරිලා යමං. එහෙනම් මිනිස්සු අපට නිඳා කරනකොට ගෙවෙන්නේ අපේ අකුසල පව්. මිනිස්සු අපේ චරිතය විවේචනය කරනකොට ගෙවෙන්නේ අපේ අකුසල පව්. අපෙත් එක්ක වැඩ ඉන්න සහෝදර සංඝයා අපිව කෝප කරනකොට, කුපිත කරනකොට, අපිට අපහසුතාවය නැති වෙන විදිහට කටයුතු කරනකොට, අපගේ විවේකය නැති කරනකොට, අපගේ ආත්ම ගරුත්වය නැති කරනකොට, අනිත් අය ඉදිරියේ අපිව නිඳාවට අපකීර්තියට පත් වෙනකොට හැම මොහොතෙම ගෙවෙන්නේ අපේ අකුසල නෙමෙයිද, පව් නෙමෙයිද? එහෙනම් ඇයි මේ දේ දකින්නේ නැත්තේ අපි? හැම දෙයක්ම යාපත් දේවල් අපට ලැබෙන්නේ අපේ කුසල් වලට, පින් වලට අනුව නම් අයාපත් දේවල් ලැබෙන්න ඕන අකුසල් වලට, පව් වලට අනුව නේද? එනා යාපත් දේවල් අල්ලගත්තාම ඒවා අත්තරින්න බැරුව අපි ඒවා නඩත්තු කෙරුවාම දැන් යාපත් දේවල් තුලින් අපි ඉපදෙනවා. අයාපත් දේවලුත් අපි අල්ලගන්නවා. මොකද්ද? අරයා මේම කළා, ඒ නිසා යාගෙන් පලිය ගන්නවා මැරෙන්න මොහොතක් හරි තියෙද්දි. අසුවලා මට මේම ද්‍රෝහි කළා, කමක් කළා, ඒ මිනිස්සු මේ භවයේ අනිවාර්යයෙන්ම යන්නේ මන් නැතුව අසරණ වෙනවා, එනවදිනවා, සාප වෙනවා. ඒ මිනිස්සුන්ට වැරදෙන එක මට දකින්න ඕනේ. ඒ මිනිස්සු මට මේ දේවල් කළා, නිඳා කළා, අපාස කළා, ද්‍රෝහිකම් කළා, අපේ ඉඩකඩම් ගෙවල් දොරවල් භාර්යාව දරුවෝ පෑරගෙන ගියා. ඒ මිනිසුන්ට යහපතක් වෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට කවදාවත් මේවා පරිසම් දෙනවා දෙනවාමයි, ඒ මිනිස්සු අබ්බගත වෙලා ඒවා ගෙවනවාමයි කියලා අපි මේ ඉතන හැම මොහොතක් තුළම ඒ මිනිසුන්ගේ අයාපත අකටයුත්ත බලාපොරොත්තු නැම මොහොතක් ගානේ දැන් අපි මේ අකුසලය ඒ පව අල්ලාගෙන නැද්ද? එහෙනම් කුසල් ටික අත්හැරියාම එයා කුසලයෙන් පිරිණිවෙනවා, අකුසල් ටික අත්හැරියාම එයා අකුසලයෙන් පිරිණිවෙනවා. එහෙනම් මිනිස්සු අපට බයිනකොට මේ මිනිස්සු බයිනවා නෙමෙයි, අපගේ කර්ම අකුසල කර්ම පාප කර්ම පරිසම් දෙනවා. ඒක අල්ලගන්න එපා, අයිති කරගන්න එපා, ඒක අත්හරින්න. දැන් බලන්න මනසින් අකුසල අත්හරින්නටි. මිනිස්සු ප්‍රශංසා කරනවා, ගෞරව කරනවා. අනේ මේකේ අයිතිකාරයා මම, මටයි මේ කියන්නේ කියලා ඒව අල්ලගෙන නඩත්තු කරන්න එපා, මාන්නය අදා ගන්න එපා. ඒකත් අත්තරින්න බලන්න, කුසලයේ අත්තරිලා එයා පිරිණිවන් පාන ඇති. එනම් මේ ලෝකේ අපි සියල්ල මනසින් අත්හරින්න ඕනේ කියන ධර්මතාවය මොනතරම් ගැඹුරට දැනගෙන හිටියත්, මොනතරම් ඒව අවබෝධ කරගෙන හිටියත් අපි දන්නේ නැහැ ඇත්තටම මේකේ අත්හැරීම මොකද්ද කියන එක. මේ ලෝකේ අත්හරින්න තියෙන්නේ පින් කුසල් විතරක් නෙමෙයි, පව් අකුසලුත් අත්හරින්න ඕනේ. ඇයි අපට අකුසලයට ඉඩම් ලැබෙන්නේ නැද්ද? අකුසලයට භාර්යාව හම්බෙන්නේ නැද්ද? අකුසලයට දරුවෝ හම්බෙන්නේ නැද්ද? අකුසලයට රස්සාව හම්බෙන්නේ නැද්ද? අකුසලයට අපේ මිල මුදල් පෙට්ටගම් වල පිරෙන්නේ නැද්ද? එක තාපසේ කිටි අපේ මාබෝසතනන් වහන්සේ, ගෞතම තථාගතයන් වහන්සේ බුදු වෙන්න කලින් ඒ තාපසයා භාවනා කරනවා. සහෝදරයෝ ඇවිල්ලා තමයි යට දාන්නේ දීලා යන්නේ. පළවෙනි දවසේ යාගේ දාන පාත්‍රය අරලා බලනකොට මොකවත් නැහැ. එතකොට තාපසයා කල්පනා කරනවා, අනේ අද මොකුත් නැතුව ඇති, ඒ නිසා මොකවත් මට පූජා කරලා නැහැ කියලා භාවනා කරනවා. දෙවෙනි දවසේ තැරලා බලනකොට දෙවෙනි දවසෙත් මොකවත් නැහැ. අදනම් අමතක වෙන්නේ නැති, ඇත්තටම වෙන මොනාරි කාර්යබහුලතාවය නිසා අමතක වෙන්නේ නැති කියලා. තුන්වෙනි දවසේ තමන්ගේ පාත්‍රය අරලා බලන එදාත් මොකවත් නැහැ. කල්පනා කරනවා මොකද්ද අද හේතුව, එන මේක එහෙම බැරි වෙන්න බෑනේ, මොකද්ද මේ කාරණාව කියලා තාපසයා කල්පනා කරනකොට පස්සේ තාපසයාට තේරුනේ මේ ඉන්න සහෝදරයෝ ඇවිල්ලා අපට දාන්නේ දීලා. ඇයි ඒගොල්ලෝ ඇවිල්ලා කියන අපි දාන්නේ තිබ්බා, එන තිබ්බනම් කොයි මොකද්ද වෙලා තියෙන්නේ? සක්කරය ඇවිල්ලා අර දාන්නේ හංගලා මේ තාපසයාගේ මානසිකත්වය පරීක්ෂා කරනවා. ಗುಣධර්ම කොච්චර වැඩිලාද, අනාගතේ බුදු වෙන්න සුදුසුද කියලා පරීක්ෂා කරනවා. තාපසයා දැනගත්තා මේක යම්කිසි උප්පරවැටියක් මෙතන තියෙන්නේ, යම්කිසි සංගවිච්ඡ ධර්මතාවයක් මෙතන තියෙන්නේ. සහෝදරයන්ට කියනවා, අනේ අයියේ මල්ලි අපි ඒ ගත්ත කෙනාට අපි ආශිර්වාදයක් කරමු. නෑ නෑ ආශිර්වාද කරන්න එපා, සාප කරන්න ඕනේ. ඒ කට්ටියට සාප කරන්නටම ඕනේ, හේතුව තාපසයාගේ දානි ගත්තාම සාප කරන්න වටිනවා. එහෙනම් අපි සාප කරමු කියලා සාප කරනවා කොහමද? හැමදාම මිනිසත් භවයේ ඉපදුනොත් ඒකාන්ත වශයෙන්ම සක්විති රජකම ලැබේවා. හොඳ ලස්සන බිරිඳවරු අන්තපුරය පුරවල ලැබේවා. දරු සම්පත් අනන්ත අප්‍රමාණ ලැබිලා සෙනෙහසෙන් බැඳේවා. රට රාජ්‍යවල වල උරුමකම් ලැබිලා මුතුමැණික් මිල මුදල් රන් ආභරණ පෙට්ටගම් පිරෙන්න ලැබේවා. නිරෝගී සම්පත් ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. පංචකාමයේ ලෝකේ මත් වෙලා ඒ පංචකාම ලෝකේ උරුමය ලැබේවා කියලා ඒගොල්ලෝ සාප කරනවා. දැන් මේවා අපට සාපේක්ෂව ආශිර්වාදනේ. ඒක ඇයෙනකොට සක්කරයා වෙවුලන්න පටන් ගත්තා. සක්විති රජකම ලැබුණාම මේ මිනිස්සයා කවදාවත් නිවන් දකින්නේ නැහැ. අන්තපුරයේ පුරවල ලස්සන කාන්තාව බිරිඳවරු හම්බුනාම කාමෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. රට රාජ්‍ය තමන්ට අයිතිවාසිකම් ලැබුණාම උරුම වුණාම රාජකාරිතක පැය 24 මේ මිනිස්සයා මේවත් එක ගියාම ගුණධර්ම වඩන්න එක විනාඩියක්වත් හම්බෙන්නේ නැහැ. එනම් මිල මුදල් මුතුමැණික් පෙට්ටගම් පිරුණාම ලෝභය කවදාවත් අයින් කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් සංසාරයේ තමන්ට තියෙන ලොකුම சாපය, කවදාවත් රාත් වෙන්න පිරිණිවන් පාන්න බැරි වෙන சாපය වහාම මේකෙන් නිදාසෙන්න ඕනේ කියලා තමන් එතන මතුවලා ඇවිල්ලා කියනවා, අනේ පින්වත් උපාසකේනි මට සමාවෙන්න, තාපසකතුමා මට සමාවෙලා මේක අස්කර ගන්න, හේතුව මේ சாපය මට දරන්න බෑ. මේක ඇයෙනකොට තොලුව හතර පැලෙනවා වාගේ. එහෙනම් අද අපේ ජීවිතවල විශාල ධනධාන්‍ය අම්බෙලා තියෙනවා නම්, කෝටි ගානක දේපල අපට තියෙනවා නම්, ඒකේ වත්කන්දියා බැලුවාම පරම්පරා 50කට විතර වාඩි වෙලා කන්න පුළුවන් විදිහට දේපල තියෙනවා නම්, දැන් අර තාපසයා දීපු සාපේ නෙමෙයිද දැන් අපට ලැබිලා තියෙන්නේ? මේවා සාප. ලද දෙයින් සන්තෝෂයටපත් වෙන්න බෑ, හේතුව ඒ තරම් අපට ලැබිලා. අම තනම දරු සෙනෙහස, මිත්‍ර සෙනෙහස, සහෝදර සෙනෙහස, බිරිඳාව දෙමව්පියෝ කියලා අම තනම ඒකේ නෑකම් වලට අපි බැඳිලා. එහෙනම් දැන් මේක ආශිර්වාදයක් නෙමෙයි සාපයක්. රස්සාවක් ලැබිලා ලොකු පඩියක් ලැබිලා ඒ නිසා අදි සුඛෝපභෝගී ජීවිතයක උතුර්ම වෙලා මේක ආශිර්වාදයක් නෙමෙයි ශාපයක්. ඒ නිසා මේ සුඛෝපභෝගී ජීවිතය තුළ හැමදාම කරන්නේ පංචකාම පිනවන එක නෙමෙයිද? ඇයි අපිට ලැබිලා තියෙන්නේ ආශිර්වාදද සාපද කියලාවත් අපට තේරුම් ගන්න බැරි. එහෙනම් මේ සංසාර භවයේ අපට අවශ්‍ය රාත්‍රලා පිරිනිවන් පාන එක නම් අපි මේ සංසාරයේ දුක් විඳින්නේ විමුක්තියටපත් වෙන්න නම් මේ කියන හැම දෙයක් තුළම පැවැත්මක් නම් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ හැම පැවැත්මක් තුළම අපි මේ ගෙවන්නේ අකුසලයක් නේද? හැම තැනම අපේ පව් නේද අපි ගෙවන්නේ? බැනුම් ආනකොට සන්තෝෂ වෙන්න අපි මේ අකුසල අත්හරිනවා, අකුසල ගෙවෙනවා, අකුසල වලින් අපි නිදහස් වෙනවා, පව් ගෙවනවා, පව් වලින් අපි නිදහස් වෙනවා. අපි අපකීර්තියට පත් වෙනකොට, විඩාවට පත් වෙනකොට, මිනිස්සු එකතු වෙලා අපට ඉන්සා පීඩා කරනකොට, හේ මිනිස්සු නිසා අපට යණේන මන් නැති වෙනකොට, හැම දේපලක්ම අයිමි වෙනකොට සන්තෝෂ වෙන්න අපි අකුසල ගෙවනවා, අපි පව් ගෙවනවා, අකුසල අත්හරිනවා, පව් ටික අත්හරිනවා. අපි ළඟ හිටපෝ අපේ ඥාතියෝ අපට නැති වෙනකොට අන්න අපේ අකුසල ගෙවනවා. බිරිඳාව පෑරගෙන යනකොට අකුසල ගෙවනවා. ස්වාමි පුරුෂයා තව කාන්තාවක් පෑරගෙන යනකොට අපේ අකුසල ගෙවෙනවා. අපේ පව් ගෙවෙනවා. දරුවෝ රවට්ටලා අරගෙන යනකොට අපේ අකුසල ගෙවෙනවා, පව් ගෙවෙනවා. එහෙනම් අපේ අකටයුතු හැම දෙයක් තුළින්ම අපේ අකුසලය තමයි පරිසම් දෙන්නේ, පවක් තමයි පරිසම් දෙන්නේ. ඒවා ගෙවිලා යන බව දැනගෙන සන්තෝෂ වෙන්න. එතකොට අත්තර මේ පාරමිතාව සම්පූර්ණ වෙනවා. යහපත් දේවල් හැම දෙයක්ම අයිමි වෙනකොට, ඒවා දන් දෙනකොට, පූජා වෙනකොට අපේ කුසල්පින් ඉවර වෙනවා. කුසල්පින් වලින් නිදහස් වෙනවා. කුසල්පින් වලින් අත්තරීමේ පාරමිතාව සම්පූර්ණ වෙනවා. ඒක ගැන හිතලා සන්තෝෂ වෙන්න බලාපොරොත්තු හදන්න එපා. නැවත යම්කිසි හේතුවක් නිසා ඒක නැවත අල්ලා ගන්න වෑයම් කරන්න එපා. මේ ලෝකේ හැම තැනම අපි කරන්නේ අපේ කර්ම ටික අල්ලාගෙන දන් දෙන එක, අත්හරින එක. හේම දීපු කිසිම කෙනෙක් මේ සංසාර දුකෙන් නිදහස් වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි මේ වෙනකොටත් ඉපදිලා දුක් විඳින්නේ අපට මේ කියන ධර්මතාවයෙන් නිදහස් වෙන්න බැරි නිසා නේද? අපගේ කර්මයෙන් අපට නිදහස් වෙන්න අපට දක්ෂකම් නැහැ. එහෙනම් මේකේන අත්තරීමේ ධර්මතාවය තුළ මේ සංගවිලා පවතින කර්මා කර්මඵලයේ තේරුම් අරගෙන අත්තරින්න තෝනේ. හැම අත්තරීමක් තුළම අපි අපේ අයාපද්දේ අත්තරිනවා නම් ඒ අත්තරින්නේ අකුසලය. අපිට තියෙන අයිතියේ තියෙන යාපද්දයක් අත්තරිනවා නම් ඒ අත්තරින්නේ අපේ කුසලය. එනම් මේ ලෝකේ කුසලුත් අත්තරින්න ඕනේ, අකුසලුත් අත්තරින්නට ඕනේ. අතුරු අතුරුකම් කළා, ඒ අතුරුකම් වලට සමාව දීලා ඒ පරිගැනීම අදාස අත්හැරලා බලන්න. දැන් අකුසලෙ අත්හැරෙන්නේ නැද්ද? අයිති වෙච්ච දේපල පමණට අවශ්‍ය පමණට තියාගෙන ඉතුරු ටික අත්හැරලා බලන්න. අපේ කුසලෙ නෙමෙයිද මේ අත්හැරෙන්නේ? එහෙනම් කුසල් අකුසල් අත්හැරලා අපි ලබාපු මිනිසත් භවයේ විමුක්තියටපත් වෙන්න මේ දැන් අපට මේ අවස්ථාව පාළ වෙලා උදා වෙලා. එහෙනම් අත්හැරීමේ ධර්මතාවය හරියට අපි මේ මොහොතේ ඉඳලා වඩමු. මේක කමඨාණං. අපි ලබාපු මිනිසත් භවයේ අසකන දිව නාසය සමසිතෙන් අල්ලාගත් නඩත්තුවක් නෙමෙයිද මේ තියෙන්නේ? ඉදමදියා බලනකොට, මහින්දියා බලනකොට අනේ මේක මගේ කියලා දැන් ඇස්වලින් අපි අල්ලාගෙන නැද්ද? සමහර ධර්මතාවයන් මතකේ තියෙනවා. ඒ මතක තියෙන ධර්මතාවයන් ඇහුණ නිසා ඒ ඇහිච්ච දේ මගේ කියලා මං අල්ලාගෙන නැද්ද? හැබැයි ඒවා ප්‍රත්‍යක්ෂ වෙලා නැත්තම් මගේ උනේ කොහමද? මිනිස්සෙක් ඇවිල්ලා ආනවා, ස්වාමිනී ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ සත්‍ය ධර්මයක් නෙමෙයි. ඒ මිනිස්යාගෙන් ප්‍රශ්නයක් ඇහුවා, අනේ පින්වත, සත්‍ය ධර්මය කියන්නේ කුමක්ද? ඒ සත්‍ය ධර්මය කියන්නේ ගෞතම බුදුහාඳුරෝ දේශනා කරපු එක. එතකොට ඒ උත්තමයාගේ මට ප්‍රශ්නයක් ආන්න උනා. ගෞතම බුදුහාඳුර ඒක ප්‍රත්‍යක්ෂ කළා, උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසා ඒ ධර්මය ගෞතම බුදුහාඳුරන්ට සත්‍ය ධර්මයක් වුණා. ඔයා ප්‍රත්‍යක්ෂ කළාද? නෑ නේද? එතකොට ඔයාට ඒක සත්‍ය ධර්මයක් උනේ කොහමද? එතකොට තමයි යාට තේරුනේ. එහෙනම් ඒ ධර්මයේ සත්‍ය ධර්මය උනේ ගෞතම බුදුහාඳුරන්ට මිසක් මට නෙමෙයි. මට ආගත් එකක්. මම ප්‍රත්‍යක්ෂ කළේ නැත්තම් මට ඒක ආගත් ධර්මයක් මිසක් ප්‍රත්‍යක්ෂ ධර්මයක් නෙමෙයි නේද? එහෙනම් ආගත්ත ධර්මතාවයන් මගේ මටයි මේක අයිති කියලා මම අයිතිවාසිකම් කියනවා නම් දැන් ප්‍රත්‍යක්ෂ නොකරපු නිසා අයිතියක් නැතුව දැන් අල්ලාගත්තේ නැද්ද? එහෙනම් ඇයන වචන පව අපි අල්ලා ගන්නව නේද? එහෙනම් යම්කිසි කෙනෙක් නින්දා අපාස කරනකොට විවේචනය කරනකොට අසවලාමර නින්දා කළා අපාස කළා විවේචනය කළායි කියලා අපි ඒව අල්ලා ගන්න නැද්ද? වෛර බඳ ගන්න නැද්ද? ඒ මිනිස්සු නින්දා අපාස කරන්නේ අපේ අඩුපාඩු වලට. ඒ මිනිස්සු විවේචනය කරන්නේ අපේ තින ඒ දුස්සීලකමට අසත්පුරුෂභාවයට. ඇයි ඒක තේරුම් ගන්න නැත්තේ? ඒකේ අයිති අපට නෑ. අපේ තින අසත්පුරුෂභාවයට අපේ තින දුස්සීලකමට අපේ අඩුපාඩු වලට මේ මිනිස්සු නින්දා අපාස කරන්නේ. එහෙනම් ඒව අපට අයිති නැත්නම් මට කිව්වාය මං වෙනුවේ මේ අපාසය කළාය මටයි මේ විවේචනය කළේ කියලා අපි අල්ලාගෙන ඉන්නවා නම් දැන් අකුසලයේ නෙමෙයිද මේ අල්ලාගෙන නඩත්තු කරන්නේ? එහෙනම් ඇයන වචන වලින් අපි මේ කුසල් අකුසල් අල්ලා ගන්නවා, පේන දේවල් වලින් කුසල් අකුසල් අල්ලා ගන්නවා. යහපත් දේවල් දැක්කාම, රුවන්වැලිසෑය දැක්කාම, ජයසිරිමා බෝධිය දැක්කාම කුසලයට අල්ලා ගන්නවා, කාන්තාවක් දැක්කාම රාගෙට අල්ලා ගන්නවා. දැන් ඇස් වලින් අපි මේකේන කුසල් අකුසල් අල්ලාගෙන නඩත්තු කරන්නේ නැද්ද? කොයි අපි අත්තරීම දන්නේ නැහනේ. ඇයින දේවල් වලත් මේ කුසල් ලකුසල් අල්ලාගෙන නඩත්තු කරනවා. රසක් දැනෙන්න බෑ, ඒ රස තුලින් ඒ ව්‍යංජන ටික අල්ලා ගන්න නැද්ද? අපේ වචනවලින් මිනිසුන්ට නින්දා අපාස කරන්නේ නැද්ද? දැන් වචනවලිනුත් අපි කුසල් ලකුසල් අල්ලාගෙන නඩත්තු කරනවානේ. කොයි මොකවත් අත්හැරිලා නැහනේ. අපේ තින වත්කම් වලට, අපේ තින තනතුරු වලට, නිලතල වලට, බලතල වලට අනුව, අපේ රස්සාවට අනුව, අපේ වත්කම් වලට, අධ්‍යාපනයට අනුව අපේ චරිතය වෙනස් වෙන්නේ නැද්ද? අපි ඇසිරෙන රටාව වෙනස් වෙන්නේ නැද්ද? ජීවත් වෙන ක්‍රමවේදය අපි වෙනස් කරගෙන නැද්ද? ඒ හැම දෙයක් තුළින්ම අපි මේ නඩත්තු කරන්නේ අපේ මාන්නයේ උඩඟු ආහංකාරය නම් දැන් අකුසල් අල්ලාගෙන නඩත්තු කරනවා නේද? උඩඟුකම කියන්නේ අපි අකුසලය, ආහංකාරය කියන්නේ අපි අකුසලය, හිතුවක්කාරකම මාන්නය කියලා කියන්නේ අපේ අකුසලය. දැන් අකුසලය නේද මේ නඩත්තු කරන්නේ? සමහර උපාසකයෝ ඉන්නවා දසසිල් සමාදන් වෙලා වටපිට බලන්නේ, පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද මොකවත් නැහැ. බොහොම පිළිවෙලට ඉන්නවා. දැන් එයා කුසලිය අල්ලාගෙන නඩත්තු කරන්නේ නැද්ද? මම බොහොම සෙල්වත්. මම දින 14න් 14ට ඒ ප්‍රතිමොක්ෂේ දේශනා කරනවා, මම අවද් දේශනවා, මම පෝය කරනවා කියන මේ සීලය දැන් අපි අල්ලාගෙන නඩත්තු කරනවා නම් මේකේන ඒ පාරිශුද්ධ භාවය අල්ලාගෙන නඩත්තු කරනවා නම් මේක තුළ මම කුසලයේ නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? කුසලයේ අල්ලාගෙන නෙමෙයිද මේ ජීවත් වෙන්නේ? එහෙනම් යාපත් කියලා හිතන හැමෝම තමන්ගේ කුසලයේ අල්ලාගෙන නඩත්තු කරනවා, අයාපත් කියන හැමෝම තමන්ගේ අකුසලයේ අල්ලාගෙන නඩත්තු කරනවා. මේ කට්ටිය අකුසලයේ තුලින් ලෝභ දේශ මොහ නඩත්තු කරනවා. මේ කට්ටිය අපේ සිල් හොඳයි, දැන් මේ දවස්වල අවබෝධය හොඳයි, භාවනා කරනවා මේ දවස්වල කියලා අලෝභ දේශ මොහ අල්ලාගෙන නඩත්තු කරනවා. මේ කට්ටිය කුසලයේ අල්ලාගෙන, අර කට්ටිය අකුසලයේ අල්ලාගෙන. දැන් මෙතන අත්හැරීමක් නැහනේ. අත්තරිය යුත්තේ අපගේ කුසල් අකුසල් පවුපින් හතරම. හැබැයි මෙතන අත්තරිලා නැත්තේ අපේ කුසල් අකුසල් පවුපින් කියන හතරම නේද? එහෙනම් මොනවද අත්තරලා තියෙන? අර නාම රූප ටික අත්තරලා තියෙනවා. අර කුණු වෙලා යන බත් ටික තියෙනවානේ, පිළුණු වෙන්න කලින් ඒක අත්තරියා, ඒක දන් දුන්නා. අපට අඳින්න බෑනේ, දැන් අටපිරිකර ගෙදර ගෙනල්ලා තිබ්බට අපට පොරවන්න බෑනේ. එහෙනම් පොරවන්න කෙනෙකුට දීලා ඒක පූජා කරනවා. එහෙනම් කෝවිදල් ටික පූජා කරනවා. මේ වගේ අපි අවශ්‍ය නැති දේවල් අත්තරිනවා, නාම රූප අත්තරිනවා. අපේ පිරිනිවන් පෑමට අවශ්‍ය සුදුසුම දේ, අත්‍යවශ්‍ය දේ අපි අත්තරලා නැහැ. ඒක තමයි ඒ දන් දෙන හැම දෙයක් තුළින්ම අපි අල්ලාගෙන ඉන්න අපේ කර්මය අපි අත්තරින් නැහැ. අපේ කුසලය, අපේ අකුසලය, අපේ පවපින හතරින්නේ. අන්න එතන අපේ උත්පත්තිය ස්ථීර වශයෙන්ම අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මේ විදියට අත්තරීම තුළ මෙච්චර කාලයක් අපි භෞතික වස්තු අත්තරියා, නාම රූප බඩු බාහිරාදී අපි අත්තරියා. හැබැයි කිසිම දෙයක් තුළ ඒ සංගවිච්ච කර්ම අත්තරියේ නැහැ. ඒ හැම දෙයක්ම අපේ කුසල් වලට ලැබිච්ච දේවල්, අපෙන් අයිමි වෙන දේවල්, අපේ අකුසලයට ලැබිච්ච දේවල්, සිද්ධ වෙන දේවල්. ඇයි මෙතන කර්මය දකින්නේ නැත්තේ? මේ කුසල් අකුසල් වල ක්‍රියාකාරී ස්වභාවය දකින්නේ නැත්තේ ඇයි? මෙන්න මේ අඩුව අපි මේ සංසාරේ කවදාවත් අදලා නැහැ. හැමදාම මේ කියන අඩුපාඩුව දුර්වලකම අපේ ජීවිතේ පැවතුණා. ඒ නිසා තමයි මෙච්චර කාලයක් අපි ඉපදිලා දුක් විඳින්නේ. මේ වෙනකොටත් අපට සෝතාපන්න බැරි වුණා. එහෙනම් රාහත් වෙන එක කවදාවත් සිද්ධ වෙන්න බෑ. එහෙනම් අපි මේ භවයේ රාහත්ලා පිරිනිවන් පාන්න හැම භාණ්ඩයක් තුළින්ම ඒ සැඟවිච්ච කර්මය දකින්නට ඕනේ. අනේ මට මෙච්චර වස්තුව තියනවාද? එහෙනම් මේ හැම වස්තුවක් ගානේ හැම රුපියලක් යටම තියෙන්නේ එක කුසලයක් නෙමෙයිද? සැඟවිච්ච පිනක් නෙමෙයිද? ඒ සැඟවිච්ච කුසලයේ පින අරක අත්තරිනකොට ඒ කර්මයක් එක්කම තමයි අත්තරින්නේ. එහෙනම් මම දන් දෙනවා නෙමෙයි, මම මේ දන් දීම තුලින් මගේ කුසල් ටික ඉවර කරනවා, කුසල් ටික අත්තරිනවා. ඒ හැම තැනම මට විඩාවක් තියෙනවා, මිනිසුන් නින්දා අපහාස කරනවා, හැම තැනින්ම මට විවේචන ලැබෙනවා, මිනිසු මට පීඩා කරනවා. ඒ හැම දෙයක් තුලින්ම මම මගේ අකුසලයේ ගෙවනවා, අකුසලයේ අත්තරිනවා, ඒක නිදාස් වෙනවා. අන්න මේ ධර්මතාවයේ දකිනවනම් මේකින කමඨාන වඩනවනම් මේකින මානසිකත්වෙන් අපට මේ නාම රූපත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම සියල්ල මනසෙන් අත්හරිනවා. ඒ අත්හැරීම තුළින් කුසල් අකුසල් පව්පින් හතරම අත්හැරිලා මේ භවයේ රාත්‍රලා පිරිනිවන් පාන ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ සංසාරයේ පින්කම් කරලා මොනවද කරලා තින්නේ? පින් පොතක් අදාගෙන ඒ කාලේ ආවලාට ආවල් බත දුන්නා, මේ කාලේ ඖෂධ බත පූජා කළා, ආවලාට මම බිත්තර පූජා කළා, ආවල්තන මල්ලාසනයක් පූජා කළා, ආවල් ස්වාමීන් වහන්සේගේ ඉස මේ බාන්න රේසරයක් පූජා කළා, අටපිරිකර පූජා කළා, ආවල්තන ආලෝකයේ ඇති වෙන පිණිස තෙල් බෝතලයක් පූජා කළා කියලා අපි කරපේ හැම දෙයක්ම ලියලා තියාගත්තා. අනේ උපාසක උපාසකේනි, භික්ෂු භික්ෂුණියනි, අද ඉඳලා අකුසල පොතකුත් අදන්න, උදේ ඉඳලා රෑ වෙනකන් අර අසුවලාට මං බැන්නා, අසුවලාට මං නිඳා කළා, අසුවල් ආඳුරන්ගේ චරිත ඝාතනය කළා, රුවන්වැලි සෑයවාගේ ශ්‍රේෂ්ඨ තැනක ආධාර එකතු කරනවා, එතන පෙම්වතියෝ ලැගගෙන පෙම්ුණ කරලා කියලා ඒකේන සර්වඥ ධාතුන් වහන්සේලා වැඩහින්න පූජා භූමියට නිඳා කළා. මේ වගේ අකුසල ටික ලියලා තිබ්බේ නැති නිසා දවසකට වෙන අකුසල ටික අපි දන්නේ නැහැ. පින්ටික ලියලා තිබ්බා, ඒ නිසා අපි ජීවිත කාලේ කරපු පින්ටික දන්නවා. ඒ පින්ටික විතරක් අපි මෙනෙහි කරනවා. ඇයි මේ අකුසල ටික අදාගන්න ඒ ටික මෙනෙහි කරන්නේ නැත්තේ? ඒවා වෙන්නේ ඇයි කියලා ඒ අඩුපාඩු නිවැරදි කරගන්න නැත්තේ? එහෙනම් මෙච්චර කාලයක් පින් පොත ඇදුවා, අද ඉඳලා පව් පොත හදලා, අද ඉඳලා උදේ ඉඳලා රෑ වෙනකන් පින් කීයක් සිද්ධ වෙනවද? ඒක පින් පොතේ ලියන්න. අද ඉඳලා උදේ ඉඳලා රෑ වෙනකන් පව් කීයක් සිද්ධ වෙනවද? අකුසල කීයක් සිද්ධ වෙනවද? කාන්තාවදියා රාගෙන් බලපවස්ථා ලියලා තියන්න. උදේ ඉඳලා රෑ වෙනකන් නිന്ദා අපාස කීයක් කළාද? ඒ ටික ලියලා තියන්න. අනිත් අයට පීඩා හිංසා කරලා හම්බ කරපු දේවාලේ වත්කම් ටික වෙනම ලියලා තියන්න. මිනිස්සු රවට්ටලා උදලාගත් දේවාල ලියලා තියන්න. ලෝභසාගත දේවල්, පලිගණ්ඩ කරපු දේවල්, අපාස කරපු දේවල්, අපි ඉතුවාකාරකමෙන් ආංකාරයෙන් උඩඟුෙන් ඇසිරිච්ච දේවල් හැම දෙයක්ම ලියලා තියලා අවස පින්පොතයි පව්පොතයි බලන්න. හැබැයි පින්පොත පින්වතනේ ඒකාන්ත වශයෙන්ම උලඟට යනවා. ඇයි? ඒකේ මොකවත් බරක් නැහැ. හැබැයි පව්පොත දැම්මාම සම්පූර්ණ පොළව පුපුරාගෙන යට යනවා. හේතුව මා පොළව පලාගෙන යන්න තරම් බරයි, ඒ තරම් පව් වෙලා. එහෙනම් අපි යාපද්දේ මෙනෙහි කරන්න දක්ෂයි. ඇයි? හයාපද්දේ අපේ දෙයක් නේද? හයාපද්දේ නිසා අපි പ്രേත භූත ලෝකවල සතර අපායේ නිරේ ඉපදෙනවා නම් ඒ ටිකත් මෙනෙහි කරලා ඒ දුර්වලකම තදන්න ඕනේ නේද? එනා මිනිස්සු අද ලෝකේ පින් ටික හිතනවා, කුසල් ටික හිතනවා, ඒ ටික වඩ වඩා සංවර්ධනය කරන්න හිතනවා. අකුසල් ටික හිතන්නේ නැහැ, පව් ටික හිතන්නේ නැහැ. ඒ දුර්වලකම් හදාගෙන නිවැරදි කරන්න, වැරදිච්ච තැන් හේතු ටික නිරෝධ කරන්න, ඒ ටික මෙනෙහි කරන්න, ඒ ටික එහෙම සංගවිලා නඩත්තු වෙන්න අරිනවා. එනා මේ නිසා තමයි අපි නැවත නැවත මේ සංසාරේ ඉපදෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ අකුසල කර්ම තියෙනවා, ගෙවා ගන්න බැරිව සැඟවිලා යටපත් වෙලා. ඒ වගේ පව් කර්ම තියෙනවා, ගෙවා ගන්න බැරිව සැඟවිලා යටපත් වෙලා. හැම දෙයක්ම මතු කරන්න, හැම මොහොතක් ගානේ අපි අපේ කුසල් අකුසල් වෙන වෙනම දකින්න ඕනේ. අපට මිනිස්සේ රවල බලල යනවා. සාදු කියන්න අකුසලයක් ගෙවනවා, අකුසලයක් අත්හරිනවා. මිනිස්සු ඇවිල්ලා ප්‍රශංසා කරලා යනවා, ආශිර්වාද කරලා යනවා. සන්තෝෂ වෙන්න කුසලයක් ගෙවෙනවා, කුසලයක් අත්හරිනවා. එහෙනම් පව්පින් කියන දෙකම අපි නිතරම ගෙවන්නට ඕනේ. ඒ දෙකම අත්හරින්නට ඕනේ. එහෙනම් පින්පොත මෙනෙහි කරන අපි අපේ පව්පොත, අපේ දුර්ලකම් පොත මෙනෙහි කරන්නට ඕනේ. උදේ ඉඳලා රෑ වෙනකන් මම කරපු පින් ටික මෙනෙහි කරලා සන්තෝෂ වෙනවා. හැබැයි උදේ ඉඳලා රෑ වෙනකන් මම කරපු අකුසල ටික මෙනෙහි කරලා කම්පා වෙලා ඒ හේතු ටික නිවැරදි කරන්නේ නැහැ නේද? එහෙනම් අකුසල ටික නිවැරදි කරන්නේ නැහැ කියලා කියන්නේ අපි සතර පායට ඒ යන පාරක් නේද මේ කපන්නේ? උදේ ඉඳලා අවස් වෙනකන් මිනිසුන්ට ලස්සන්ට කතා කළා, ලස්සන්ට හැමදේම කටයුතු කළා, මිනිසුන්ට උදව් උපකාර කළා. ඒ ටික පොතේ ලියනවා. අර යන යන ගෑනු ඔක්කොම ඇස් වලින් දූෂණය කළා. හැම කෙනාදියාම රාගෙන් බැලුවා. දකින දකින හැම වාහනයක්ම ගණ්ඩ ඇදුවා. අනේ අතුරා මරෙන්න ඕනේ, එනවදින්න ඕනේ කියලා සාප කළා. හැම මිනිසෙක්ම විඩාවටපත් කරලා උදේ ඉඳලා රෑ වෙනකන් අම්බ කළා. ඔරුවෙන් බොරුවෙන් වංචාවෙන් කපටිකමෙන් නේද අද උදේ ඉඳලා රෑ වෙනකන් ජීවත් උනේ? අනේ පුමින්ටික මොනතරම් කරලා තිබුණාද මේ පව් නිසා? සතර අපායේ ඉපදෙන්නේ නැද්ද? තිරිසන් ලෝකේ ඉපදෙන්නේ නැද්ද? ප්‍රේත භූත ලෝකවල ඉපදෙන්නේ නැද්ද? එහෙනම් අකටයුතු වෙන දේවල් નિවැරදි කරන්නේ නැහැ. කටයුතු වෙන දේවල් දිහා දැකලා සන්තෝෂ වෙනවා. මොනතරම් උම්මතකෙද්ද අපි මොනතරම් මුලාවටපත් වෙලාද මේ ලබාපු මිනිසත් භවයේ තුල? එහෙනම් අපේ ජීවිතවල අපි ඒ කුසල් ටික අත්හරින්නත් ඕනේ, අකුසල් ටික අත්හරින්නත් ඕනේ. පව්පින් දෙකෙන්ම නිදහස් වෙන්නට ඕනේ. ඒකට මේ අත්හැරීම නිවැරදි ලෙස වඩන්න පුරුදු පුහුණු කරන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල මේ තරම් වැරදිලා අපි අතරමං වෙලා ඉන්නේ, අපි මේ අත්හැරීම නිවැරදි ලෙස දැනගෙන ඒක වඩපු නැති නිසා, හරියට නොහැරපු නිසා. එහෙනම් මේ ලෝකයේ හැම තැනම අපි අල්ලාගෙන අත්හැරියා, හැම තැනම සංගවාගෙන අත්හැරියා, අවශ්‍ය දේ අත්හරින්න නැතුව අනවශ්‍ය දේ අත්හැරියා කියන මේ දුර්වලකම් නේද මේ ලබාපු මිනිසත් භවයටත් හේතු? එහෙනම් දැන් ඉඳලා අපි නිවැරදි වෙමු, අපි අඩුපාඩු හදාගමු, අපට වැරදිච්ච තැන් හැම දෙයක්ම නිවැරදි කරගනිමු. එහෙනම් මේ ලෝකේ හැම දෙයක් තුළම කුසලයක් අකුසලයක් අත්හරින්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා කියන හැම දෙයක් තුළින්ම කුසල් පරිසම් දෙනවා, අකුසල් පරිසම් දෙනවා. අපට තියෙන අල්ල ගන්න නැතුව අත්හරින්න. එහෙනම් මේ මොහොතේ ඉඳලා රුපේලක්වත් වේදම් කරන්නේ නැතුව ඇසකන දිව නාසය සමසිතෙන් අපි අල්ලාගත් අමදයක් අත්තරිමු, මනසින් අත්තරිමු. කුසල්ලෝ වේවා, අකුසල්ලෝ වේවා, පව්පින් මොනවාවෝ වේවා, ඒ හැම දෙයක්ම අත්තරලා නිදාසුනාම මේ ලබාපු මිනිසත් භවයේ අපට rahat වෙලා පිරිනිවන් පාන්න පුළුවන්. මේ කියන සියලුම දුක් වලින් මේ සසරෙන් අපිට නිදහස ලැබෙනවා. එහෙනම් මේ සෑම ප්‍රශ්නයකටම හේතුව අපි ඉපදිලා මේකට හිමිකම් කියන නිසා, දුක් විඳින නිසා. එහෙනම් මේකෙන් නිදාසෙන්න හැම දෙයක්ම මනසින් අත්තරිමු. සමහර එන වාඩි වෙලා සිටිවිලි වලින් මොනතරම් කුසල් පෝෂණය කරනවද, අකුසල් පෝෂණය කරනවද, අලෝබද්දේ සමෝහර වඩනවා. ඒ නිසා කුසල් පෝෂණය වෙලා ඒ කුසල් වලින් එයා ඉපදීම නිර්මාණය කරනවා. ලෝභ දේශමෝ රාග වෛරමනේ කරලා ඒක තුළින් අකුසල් පෝෂණය කරලා ඒක තුළින් දුකින් ඉපදෙන්න එයා උත්පත්තියක් නිර්මාණය කරනවා, පෝෂණය කරනවා. එහෙනම් සිතුවිලි වලින් පවා අපි කුසල් අල්ලාගෙන නඩත්තු කරනවා, අකුසල් අල්ලාගෙන නඩත්තු කරනවා. ජීවිත කාලෙම පුරාම ඇසකන දිව නාසය සමසිත තුලින් අපි හැම දෙයක්ම අල්ලාගෙන නඩත්තුවක් කරලා තියෙන්නේ. කිසිම දෙයක් අත්හැරලත් නැහැ, අත්හැරීම හරියට වඩලා පුරුදු කරලත් නැහැ. එහෙනම් දැන් ඉඳලා අපි මේ අත්හැරීම හරියට වඩමු, නිවැරදිව වඩමු, අපගේ විමුක්තිය වෙනුවෙන් වඩමු, නිවීම පිණිසම වඩමු. එහෙනම් ඇසකන දිව නාසය සමසිතෙන් මේ නාම රූප සංඥා සංස්කාරයන් වල අපි අනන්ත අප්‍රමාණ දේවල් අල්ලා ගත්තා. අල්ලාගෙන හිමිකම් කියාගෙන කුසල් අකුසල් පව්පින් ටික පෝෂණය කළා. දැන් ඉඳලා අපි හැම දෙයක්ම අත්හරිමු. ඒ අත්හරින හැම දෙයක් තුළින්ම අපි සියය පවත්වන්න ඕන ධර්මතාවයක් තියෙනවා, කමඨාණක් තියෙනවා. ඒ තමයි අත්හරින දේ තුළ අත්හරින්නේ භෞතික දේ නෙමෙයි, මානසික දේ නෙමෙයි. ඒ හැම දෙයක් තුළින්ම අපේ කුසලයක් එම නැත්නම් අකුසලයක් අත්හරිනවා. එහෙනම් කුසල් අකුසල් අකුසල් දෙකම අත්හැරිලා නිදහස් වෙනවායි කියන්නේ දැන් අපට උප්පත්තියක් ලැබෙන්න බෑ නේද? මේ සංසාරයේ යම්කිසි සත්‍යයක් ඉපදෙනවා නම් ඒකාන්ත වශයෙන් මේ ඉපදෙන්නේ කුසල් ලකුසල් මුල් වෙලා නම් ඒ දෙකම අත්හැරියාම දැන් අපට උප්පත්තියක් අයිමි වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පිරිනිවන් පානවා. බලන්න මේ පිරිනිවන් පාන ධර්මතාවයේ මොනතරම් සුන්දර ධර්මතාවයක්ද, සරල සෑහළු ධර්මතාවයක්ද. එහෙනම් මෙච්චර කාලයක් මේ වගේ සරල දෙයක් අපි ළඟ තිබිලා මේ තරම් බොහොම පාසුවෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්න පුළුවන් කමක් තිබිලා අපි මේක දැක්කේ නැහැ, අපි මේක අවබෝධ කළේ නැහැ, මේක වඩා ගත්තේ නැහැ. එහෙනම් දැන් ඉඳලා අපි හැමෝම පිරිනිවන් පාන්න මේ කමඨාන වඩමු. අපි හැමෝම සංසාරයෙන් විමුක්තියට මේ කියන භාවනා වඩමු. මේක භාවනාවක්. හේතුව හැම මොහොතක් ගානේ මගේ කර්මයක් පරිසම් දෙනවා. හැම මොහොතක් ගානේ ඒ කියන කුසල් අකුසල් පරිසම් දෙනවා. හැම අත්තරීමක් තුලින්ම මගේ කර්මයකුත් එක්ක අත්තරෙනවා. එහෙනම් අත්තරින්න ඒ සෑම දෙයක් තුලින්ම මගේ කර්මත් අත්තරිලා ඉපදීමටවත් කර්මයක් ඉතුරු නොවන විදියට හැමදේම අත්තරුණාම මේ ලබාපු මිනිසත් භවයේ මං පිරිණිවන් පානවා. එහෙනම් මේ ගෞතම තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ අපි හැමෝම rahat වෙලා පිරිණිවන් පාමු. මිනිසත් භවයට එහෙම නැත්තම් නැවත ඉපදීමට හේතු වෙච්ච සෑම කුසලයක්ම අකුසලයක්ම අපි අත්හැරීමේ ධර්මතාවය තුළින් කමඨාන තුළින් හැම දෙයක්ම අත්හැරලා නිදාසෙමු, ඉවර කරලා දාමු. එහෙනම් මේ මොහොතේ ඉඳලා සලායතන තුළින් අපි මේ අල්ලාගෙන මගේ කියලා නඩත්තු කරන මගේ කර්මය, මගේ කුසලය මේ සලායතන තුළින් මගේ කියලා අල්ලාගෙන නඩත්තු කරන මගේ කර්මය එම නැත්නම් අකුසලය දැන් ඉඳලා අපි අත්හරිමු. ඇසකන දිව නාසය සමසිතෙන් අත්හරිමු. හැම දෙයක් තුළින්ම අපි අපේ කුසලයේ අකුසලයේ අත්හරිමු. මේ ලබාපු මිනිසත් භවයේ සම්පූර්ණ ඒ සංසාර පැවැත්මෙන් අපි නිදාසෙමු. සියල්ල අත්හැරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම rahat වෙලා පිරිනිවන් පාන්නට මේ ධර්ම දේශනාව තුළින් ලබා ගත්තා වූ අවබෝධයේ දැනුම ප්‍රඥාව අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.